දෙනාට. සාදු සාදු සාදු. අවසරයි අපේ හැමෝටම. සමන්ත චක්‍රවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තීනි මානි භික්ඛවේ පුඤ්ඤ කිරිය වත්තුනි කතමානි තීනි දානමයං පුඤ්ඤ කිරිය වත්තුං සීලමයං පුඤ්ඤ කිරිය වත්තුං භාවනාමයං පුඤ්ඤ කිරිය වත්තුං තීති සදහවතුනි ලෝකෙහි මිනිසුන් අතර දුර්ලභ ගණයේ පුරුෂයෙක් පහළ වෙනවායි කියන එක ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. ඒ දුර්ලභ ගණයේ පුරුෂයා පහළ වෙන්නේ බොහෝ ජනයාට හිතසුව පිණිස කියන එක එහෙම සඳහන් වෙලා තියෙනවා. ඒ දුර්ලභ ගණයේ පුද්ගලයා තමයි තිලෝගුරු බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ පහළ වෙන එකේ ප්‍රතිඵලය භුක්ති විඳින්නේ අත්විඳින්නේ භික්ෂු භික්ෂුණී කියන දෙකොටස පමණක් නෙමෙයි. බහුජන හිතාය බහුජන සුඛාය කියන වචනින් කියන්නේ බොහෝ ජනයාට හිතසෝ පිණස කියන එක. බුද්ධ කෘත්‍ය කියන වචනින් කියවෙන්නේ වැසුණු දහමක් මතු කර ගැනීම කියන එක. බුදුන් වහන්සේලා ලොවට හෙළි කළ දහම කවදත් ලොව තිබුණ දෙයක්. නමුත් අබුද්ධෝත්පාදය කියලා කියන්නේ වැසී පවතින යුගය. අංගුත්තර නිකායේ තිබෙනවා නගර කියලා සූත්‍රයක්. මේ නගර කියන සූත්‍රයේ උන්වහන්සේ මේ දහම හොයා ගැනීම පිළිබඳ උපමාවක් දෙන්නලා තිබෙනවා. රාජ්‍යක හිටපු කෙනෙක් කත්තකුත් අරගෙන රාජ්‍ය අසල තියෙන වනාන්තරයකට යනවා. වනාන්තරයේ යටි කැලේ පැහැදිලි කරගෙන යාමේදී පාදාගෙන යාමේදී ඔහුට හමු වෙනවා නටමුණු පඩිපෙළක්. මේ නටමුණු ඔස්සේ ඉදිරියට යන විට ඔහුට නගරයක් හම්බ වෙනවා නටමුණු. ඔහු මේ සොයා ගැනීම කරලා සංගවාගෙන සිටින්නේ නැහැ. ආපසු රාජ්‍යට ඇවිදින් රටේ රජතුමාට වාර්තා කරනවා කැලේ තුල නටමුණු නගරයක් තිබෙනවා ඒක ඔබ වහන්සේට තමයි පුළුවන් ප්‍රතිසංස්කරණය කරලා යථාර්ථයට පත් කරගන්න කියලා. මේක රජතුමාට ලැබිච්ච ඔත්තුවක්. මේ ඔත්තුව ඔස්සේගේ රජතුමා පැරණි නගරය අලුත් වැඩියා කරලා එහි අතීත ශ්‍රේභූතිය මතු කරගත්තයි කියන එක තමයි නගර සූත්‍රයේ තියෙන උදාහරණය. උදාහරණය තමන් වහන්සේට ගලපන බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහණනි මමත් ඒ වගේ. මා උපදින විට මේ ලෝකේ වෙන පුදුවරු විසින් හෙළි කර තිබුණා වූ නිවන් මඟ වැසී තිබුණා. මා සෝත්සාහයෙන් මේ නටුන් පඩිපෙළොස්සේ හෙවත් මේ පඩිපෙළට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා යොදලා තියෙන්නේ ගමන් කරන ලැබුවා. එවිට පෙරබුදුරුන් විසින් සොයාගෙන යටපත් වී තිබූ නගරයේ හෙවත් නිර්වාණය නම් මේ සෝය සොයාගනු ලැබුවා. සොයාගත් පුරුෂයා නිශ්ශබ්ද නොසිට රටට ගොස් මේ දේවල් හෙළි කළා වගේ තමන් වහන්සේ මේ නිර්වාණය නම් වූ නගරයේ හොයාගෙන සමාජයට වැවිදින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවනක් පිරිසටම තමන් මේ පඩිපෙළේ යන්න තමන්ගේ මේ නගරය සොයාගන්න කියලා දේශනා කරයි කියන එකයි නගර සූත්‍රයේ හරය. ඒ නොකියාම කියවෙනවා. එහෙනම් ඒ තමන් සතු මේ වැසුනා වූ සැනසීම බුදුවරුන්ගේ උදව්වෙන් උපකාරයෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවුරු දෙනාම ලබා ගත යුතුයි සොයාගත යුතුයි කියන එක. මේක මම තවත් පැත්තකින් පෙන්වන්නම්. බහුකාර කියන සූත්‍රය. බහුකාර සූත්‍රය පෙන්නවා එදා සමාජය මුල් කොටගෙන තමයි ඒක ඇති උනේ. බුදුන් වහන්සේ වදාරනවා මිහි සමාජයේ ඔබට සිව්පස්යෙන් උපස්ථාන කරනු ලබනවා. ඔබලාත් නිරන්තරයෙන් ඔවුන්ට ආපහු ප්‍රතිඋපකාර කරන්න ඕන. ඒ නිරන්තරයෙන් ප්‍රතිඋපකාර කිරීම කරන්න ඕන පින්දීමෙන් පමණක් කියන එක සඳහන් වෙන්නේ නැහැ ඒකේ. මුල මැද අග යහපත් ධර්මීය දේශනා කරලා දෙගොල්ලම එකතු වෙලා මේ නිවන් මඟ හෙලි කරගන්න කියන එක තමයි එක සූත්‍ර දේශනාවක් වශයෙන් ඉදිරි දවසක සමහරට අහන්න ලැබෙවි. සාරාංශ වශයෙන් මා උපුටා දැක්වීමක් කළේ එහි කියවෙන්නේ ඕනොන්ට උදව් කරගන්න. උපේන සපේනාය සිව්පස්සය පූජපක්ෂයට පරිත්‍යාග කරන්න. ධර්මයේ තේරුම් ගත්තා. ඒ අය වෙනුවෙන් ඔයාලට ධර්ම දානියේදී දෙපිටසම එකතු වෙලා මේ දුකින් අත මිදෙන්න කියන එක තමයි හරය. මේ පිළිබඳව ජනප්‍රිය ගාථාවක් තියෙනවා. විහිින උපකරොන්තානම් මිච්ඡං ආමිස දානතෝ කරෝත ධම්ම දානේන තේසං පච්චුපකාරක. නිරන්තරයෙන් ආමිස දානෙන් ඔබට උපස්ථාන කරන්න ආව මේ නිහ සමාජයේට ධර්ම දානේ දීමෙන් ප්‍රතිඋපකාර කරන්න කියන එකයි එහි හරය. එහෙමනම් බුදු වෙරුගේ 15 වීම තුල සිදුවෙන දේ තමයි නගරයේ වැසී පවතිනවා, නගරය හොයාගන්න ලබනවා. මේ නගරය කියලා මෙතන පැහැදිලි කළේ අපි සතු දුකින් මිදුණා වූ තැන. එතකොට ඒට ආයුතු මාර්ගමාවතක් පවතිනවා. ඒ බුදුවරයා හෙලි කර දෙන්නේ මෙයයි. බුද්ධෝත්පාදයේ කියන එකේ තේරුම අන්නේයි. දැන් මෙතන විශේෂයෙන් මතක් කළ යුතු කරුණක් තිබෙනවා. බුදු පියාණන් වහන්සේ මේ ධර්ම හෙලිකොට අවුරුදු 1600කට වැඩි කාලයක් ගත වී තිබෙනවා. ඒවා පසුකාලීනව ග්‍රන්ථ වශයෙන් සංග්‍රහ වුණා. ධර්ම සංගායනා වලට පසුව ධම් සංගායනා වලදී සංගායනා කර එක්තැන් කළා. පසුව ඒවා සංග්‍රහ වුණා. අද අපට ධර්ම විනය හෝ ත්‍රිපිටකයේ වශයෙන් මේවා දකින්ට ලැබෙනවා. මේවා දකින්ට ලැබෙන්නේ කවුරු නිසාද කියන එක අපි උත්ඥ පූර්වකව සිහිපත් කරන්න ඕන. විහාරස්ථානයක් මුල් කොටගෙන පවතිනා වූ ශාරීරික පාරිභෝගික උද්දේශක නම් වූ ත්‍රිවිධ චෛත්‍යයත් රැකගෙන එවන් ප්‍රයෝජනගෙන හෝ නොගෙන මේ ධර්ම විනය නැත්තම් ත්‍රිපිටකයේ අපේ පාරම්පරික පූජනීය මහසංගරුවන අද දක්වා රැකගත්තේ නැත්නම් ඇත්තටම අපටත් ආයේ මේ ධම මතු කරගන්න හම් වෙන්නේ නැහැ. විනාශ වෙ ගියා නම් ඊළඟ බුදුවරයා එනතරම ඉන්න වෙනවා. වාසනාවකට අපට මේ ධර්ම විනය රැකලා දීලා තිබෙනවා අපි පරම්පරාව. එහිදී රාජ්‍ය අනුග්‍රහය ඇතිව හෝ නැතිව දානේ ලබාගෙන හෝ නොමැතිව ව්‍යාගෙන වළඳමින් හරි විහාරස්ථාන වැඩ හිටමින් පූජනීය මහා සංඝරත්නයේ මේ ධර්මයේ රැකදීම පිළිබඳවත් උන්වහන්සේලාට සිව්පස්සේ උපස්ථාන කරමින් ඒ රැක ගැනීමට උදව් කිරීම පිළිබඳවත් අතීතයේ හිටියා වූ අපේ මෞපිය පරම්පරාවලට අප්‍රමාණ වූ ප්‍රශංසාවක් කරන්ට වෙනවා. ඒ වගේම පින්දීමක් කරන්න වෙනවා. මොකද ඔවුන්ට හෝ උන්වහන්සේලාට ඉන් වැඩ ගන්නට බැරි වුණත් වර්තමානයේ උපදින්නා වූ මිනිසුන් ඊට වඩා ඥානවන්ත නම් ප්‍රඥාවන්ත නම් ඒ ධර්මයේ මතු කර ගැනීම සඳහා සුරැකිව තබාගෙන ආරක්ෂා කර දීම පිළිබඳව. අද ධර්මදේශනාවේදී මම තවත් සරල කරුණක් විග්‍රහ කරන්න උත්සාහ කරනු ලබනවා. නමුත් මේ බලාපොරොත්තුව මා කියන්න කැමතියි. එහි මුඛ්‍ය පරමාර්ථයේ වශයෙන් එළියෙන් පේන දේ නෙවෙයි මා පැහැදිලි කරන්න කල්පනා කරනු ලබන්නේ. මේ සූත්‍ර දේශනාව තුළ තියෙන බාහිර කරුණු වලට වඩා ගැඹුරට ගිය කරුණක් මා මේ තුළ දකිනවා. ඒ විවෘත කිරීමයි මගේ අදහස වන්නේ. නමුත් මේ මූලික කරුණ විග්‍රහ කරන්නේ නැතුව ඒක කරන්න පුළුවන් කමක් නැහැ. විමසීමට ලක් කරන්න අපේ බෞද්ධ පරම්පරාවන් පිළිබඳව. ඒවිත සමස්ත සමාජයේම අපි දකින්නේ බොහොම පිනට දහමට ලැබි පිරිසක් වශයෙන්. පින්නට ලැබි පිරිසක් වශයෙන් පින් රැස් කරන පිරිසක් වශයෙන් දාන ආදී කටයුතු වලින් විහාර ආරාමයේදී කිරීම ආදී කාරණා කටයුතු වලින් නිරන්තරයෙන් පින් කැමති පිරිසක් වශයෙන් අපි දකිනවා. පින්වතුන් කියලා කියනවා. මේ පිළිබඳව බුදු පියාණන් වහන්සේ විග්‍රහ කළා වූ සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ ත්‍රික නිපාතේ පවතින්නේ පුඤ්ඤ කිරිය වත්තු කියන සූත්‍රය. පුඤ්ඤ කිරිය වත්තු සූත්‍ර කීපයක් ත්‍රිපිටකයේ තියෙනවා. මම පැහැදිලි කරන්නේ එහි ඔබ දන්න කරුණක් තිබෙනවා. නමුත් ඔබ ගැඹුරට හිතුවේ නැති කරුණක් එහි පවතින්නේ. දැන් සාමාන්‍යයෙන් ඉගෙන ගන්න දරුවෙකුගෙන් හරි සිල් සමාදන් වෙලා බණ අහන අම්මා තාත්තා කෙනෙකුගෙන් හරි විමසුවොත් මොනවද ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියන්නේ කියලා දාන සීල භාවනා කියන වචනේ කියන්න දන්නවා. උත්තරේ දෙන්න දන්නවා. නමුත් ඊට වඩා ගැඹුරක් මෙහි පැහැදිලි කරලා තිබෙනවා. මේ තුලින් ලබන්න පුළුවන් මොනවද කියන එක මේ තුල පෙන්වලා තිබෙනවා. මෙතනින් එහාට ආයුතු මාවතක් තියෙනවායි කියන එක මේ සූත්‍ර තුළ පෙන්වලා තිබෙනවා. අන්නේ එහාට ආයුතු මාවත හොයා ගන්නටයි මේ සූත්‍රයේ මා විග්‍රහ කරන්න කල්පනා කරන්නේ. දිනක් භික්ෂුන් වහන්සේලා අමතන බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය කරනවා. තීනි ඉමානි භික්කවේ පුණ්‍ය කිරිය වත්තුනි. මහණනි පුණ්‍ය ක්‍රියාවන් තුනක් තිබෙනවා. කතමානි තීනි මොනවාද මේ පුණ්‍ය ක්‍රියා තුන? දානමයන් පුණ්‍ය කිරිය වත්තුම්, සීලමයන් පුණ්‍ය කිරිය වත්තුම්, භාවනාමයන් පුණ්‍ය කිරිය වත්තුම්. එතකොට ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කියන වචනේ දාන සීල භාවනා කියන වචනේ තියෙන්නේ මේ සූත්‍ර තුල තමයි මේකෙන් තමයි උගුට අදක්වගෙන තිබෙන්නේ. නමුත් මෙහි පවතින රහස ඊට වඩා ගැඹුරු කරුණක්. අන්න එයයි අපි එලි කරගන්න ඕන. දැන් මෙහෙමයි පැහැදිලි කරනු ලබන්නේ. එකින් එක මේ ක්‍රියාව තුළ ලැබෙනා වූ විපාක වාරයන් පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කරනු ලබනවා. දැන් මෙතන පුණ්‍යකිරියවත් සූත්‍රයක් තියෙන්නේ. මේ සූත්‍ර දේශනාවට පාපකිරියවත් අදාළ නැහැ. නමුත් මා එයත් වචනකින් කියලා ඉන්නට වෙනවා. පුණ්‍යකිරියවලට අවස්තුලට මැත්තෙන් තියෙන්නේ මම වචනයක් යොදපු එකක්. ඒක පාපකිරියවත් කියලා කියන්නේ මේ පිනට නැඹුරු වෙන්නට මැත්තෙන් නැත්නම් යහපත් දේවල් නැඹුරු වෙන්නට මැත්තෙන් සමාජයේ පාපයට නැඹුරුලා ඉන්නේ. පංච පාපය කියලා එක පැත්තකින් කියනවා නැත්නම් දස අකුසලයේ කියලා කියනවා. තවත් විදිහකින් කියනවා සුරාව, සූදුව දුරාචාරය කියලා. එතකොට ඒවා පාපකිරියවත්තු. පාපකිරියවත්තු කිරීම තුළින් සිදුවෙන්නේ ඒවා දැඩිසේ කළොත් එහෙම ඒවා නිසා සිත අර අපි මතක් කළ පරිහානියටපත් වෙලා මරණින් මතු කායස්ස බේදෝ පරම්මරණ දුග්ගතින් උප්පජ්ජති කියන තැනට යන්න. කය බිදී සිදෙන මරණින් පසු දුගතිගාමි වෙන්න සිදු වෙනවායි කියන එක. මේ දේශනාව තුළය විග්‍රහ කිරීම බලාපොරොත්තු නොවන බැවින් ඊට වඩා විස්තරයක් කරන්නේ නැහැ. ඊළඟට පැහැදිලි කරනු ලබන්නේ මොනවද මේ පුණ්‍ය කිරියවත්තු කියලා කියන්නේ. ඉදපද වික්‍රේ ඒකච්චෝ දානමයන් පුණ්‍ය කිරියවත්තුම් පරිත්තං කතං හෝති, සීලමයන් පුණ්‍ය කිරියවත්තුම් පරිත්තං කතං හෝති, භාවනාමය පුණ්‍ය කිරියවත්තුම් නාමි සම්භෝති. එහෙමයි තියෙන්නේ. හොඳම දේ තේරුම් ගන්න ඕනේ. යම්කිසි පුද්ගලයෙක් මේ ලෝකේ ජීවත් වෙනකොට අල්ප ප්‍රමාණයෙන් දානීය දෙනවද? සීලේ අල්ප ප්‍රමාණයෙන් දෙනවද? භාවනා නොකරනවාද? භාවනාව පුණ්‍යක්‍රියාවක් වශයෙන් නොකරනවාද? අන්නේ ඔහු කරන කර්මයන් හේතු කොටගෙන සෝ කායස්ස බේදෝ පරම්මරණ. ඒකෙන් කියවෙන්නේ ඔහු කයිබිදී සිදුවෙන මරණයෙන් පසු ඒ අල්ප වූ පුණ්‍යක්‍රියාසා සීලේ ප්‍රතිඵලයක් වශයෙන් මනුස්ස දෝ බග්ගං උප්පජ්ජති. ඒ කියන්නේ උපතින්ම දුර්භාග්‍ය සම්පන්න මිනිසෙක් බවට පත් වෙනවා. දැන් අර අපාගත වීමෙන් නම් මිදලා තියෙනවා. නමුත් මිනිස්යා තුළ පවතිනවා ඊට පස්සේ කෑම්බීම් ඇඳුම් පැළඳුම් යාන වාහන ආදී මේ දේවල් ස්වභාවයෙන් උරුම වෙන්නේ නැති වෙහස මහන්සි වී උපයාස අපයා ගන්න ඕන. අපි කතා කරන්නේ දුප්පත් මිනිස්සු කියලා. දුප්පත් කියන එකේ තේරුම දුකටපත් කියන එක නෙවෙයි. ඒකේ තේරුම් ගන්න වෙනවා අසනීපාදී දේවල් නැත්තම් නැති බැරිකම් ආදී මෙහෙම බොහොම කර්කස ජීවිත ගත කරන උත්පත්තියක් පිටපස සාංශාරික වශයෙන් ගත් කල අල්ප වූ දානයේ අල්ප වූ සීලය තියෙනවා කියන එක තමයි පැහැදිලි කරලා තිබෙන්නේ. එතකොට එහෙමනම් අපිට එකෙන් පැහැදිලි වෙන කරුණක් තමයි මේ මිනිසා පිටපස මිනිසත් බව පිටපස අල්පය වශයෙන් හරි පුණ්‍යක්‍රියාවක් සහ දානය නම් වූ පුණ්‍යක්‍රියාවක් සහ සීලය නම් වූ පුණ්‍යක්‍රියාවක් තියෙනවායි කියන එක. ඊළඟට දෙවෙනි කාරණේ විසිය වෙනවා ඉදපණ වික්‍ර ඒකච්චෝ දානමය පුණ්‍යක්‍රියවත්තු මත්තසෝ කතං හෝති. සීලමය පුණ්‍යක්‍රියවත්තු මත්තසෝ කතං හෝති. භාවනාමය පුණ්‍යක්‍රියවත්තු නාදි සම්භෝති. එකක් තේරුම් ගන්න වෙනවා. යම්කිසි පුද්ගලයෙක් තමන් ජීවත් වීමේදී මධ්‍යම ප්‍රමාණයෙන් දානමය කටයුතු යෙදෙනවාද? අර ඉඳහිට මේක සාමාන්‍යයෙන් ඊට වඩා වැඩි ප්‍රමාණයෙන්. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයෙන් සීලය ආරක්ෂා කරනවාද? ඒ ඔහු විසින් ඒ දානීය සහ සීලය ආරක්ෂා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සෝ කායස්ස බේදෝ පරම්මරණ. ඔහු කය බිදී සිදුවෙන මරණයෙන් පසු manuss සෝ බග්ගං උප්පජ්ජති. අන්න උපතින්ම නෑබෑක් යන්න සිදුවෙන්නේ නැති කෑම්බීම් ඇඳුම් පැළඳුම් යහමින් සැපේන සමහර රෝග පීඩාදීන් නොනොත් අඩු සෞභාග්‍ය සම්පන්න මිනිසෙක් වශයෙන් උපදිනවායි කියනවා. එහෙනම් සෞභාග්‍ය සම්පන්න මිනිසුන් පිටුපස මේ දානීය සහ සීලය විපාකාරයක් වශයෙන් තිබෙන බවයි ඒකෙන් කියවෙන්නේ. දැන් මෙතනදී තවත් කරුණක් අමතරව පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. මේ පුණ්‍යක්‍රිය වත්තුම් කියන වචනේ තේරුම පුණ්‍යක්‍රියා වුණාට මේ පුණ්‍යක්‍රියාවම ආත්මార్థකාමී වුණාම පුණ්‍යක්‍රියාවක් නොවන තැනටපත් වෙනවා. ඒ නිසා පුණ්‍යක්‍රියාව කියන එකේ තේමාව තේරුම් ගන්න වෙනවා. දැන් බුදු සසුනේ ධර්මයේ සඳහන් වෙනවා එක ලස්සන තේමා පාඩයක් පරත්තම් පටිපජ්ජත. පරත්තම් පටිපජ්ජත කියන එකේ තේරුම කරන දෙයක් ඇත්නම් අන් අයගේ යහපත සඳහා කරන්න කියන එක. ඒ කියන්නේ මට ලැබෙන්නේ මොනවද කියලා හොයන්න කියන එක නෙමෙයි ඒකෙන් පෙන්නන්නේ. කරන්න පුළුවන් දෙයක් කාලය ධනය සමය කැප කරලා අන් අයගේ යහපත සඳහා කරන්න. කර්ම නියාමයේ ලෝකික ක්‍රියාත්මක වෙන දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේ කරපු නිෂ්පාදනයක් නෙමෙයි. බෞද්ධ අබෞද්ධ වේදයකින් තොරව ඒ විසින් නිසියාකාරයෙන් විපාකාරය ලබා දෙන නැති. මා මේ පැහැදිලි කරන්න හේතුවකුත් තිබෙනවා. ඒ තමයි පව් කරන මිනිස්සු මිනිස්සු කියන එකෙන් කියවෙන්නේ අලිත් කතාවක් මා කියන්න කැමති පිරිමි කියන අර්ථයක් පව් කරන අය. අපි කියමුකෝ සිතින් කයෙන් වචනෙන් ඔය පස්පව් දසකෝසල් කරන අය කියලා. කවුද මට මේ පවට විපාක දියන් කියලා ප්‍රාර්ථනා කරන්නේ? කවුද මට පවට විපාක දියන් කියලා ඉල්ලන්නේ? ඉල්ලුවේ නැති වුණාට පව් කරන හැම දිනාට ඒවට විපාක වාරයේ මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් හිමි වෙන්නේ කර්ම නියාමයේ ස්වයංක්‍රීය ක්‍රියාත්මක කරන නිසා. මේ පිළිබඳ පැරණි කතාවක් මගේ මතකයේ තියෙනවා. චක්කුපාල හිමියන්ගේ පෙර ජීවිතය, උස්සර ජීවිතයක් ගැන කතා කරනවා ඇස්සද මහත්මයෙක් කියලා. ඔහු ගමින් ගමට යමින් ඇස් සුවපත් කරන ලබන්නේ මුදල් රැගෙන. ගමේ හිටපු එක්තරා කාන්තාවකට මුදල් තිබුණේ නැහැ දෙන්න. ඒ නිසා ඈ පොරොන්දු කරලා ගත්ත ඇස් හොද කරලා දෙන්න ගෙදර ඇවිදින් මෙහෙකාරකම් කරලා මේක ගෙවන විදියට. ඈ බෙහෙත් කරලා ඇස් හොද කරගත්තා මෙහෙකාරකම් කරන්න යන්න වෙයි කියලා ඇස් හොදුනේ නැහැ කියලා බොරුවක් ප්‍රකාශ කළා. මේන් කුපිත වුණා විද මහත්මයා. නැත්තම් පදුච්ච චිත්තෝ. මනසාචේ පදුච්චේන දුෂ්ට සිත ඇති කරගත්තා. ඇති කරගෙන ඈ කෙරෙහි දුෂ්ට චේතනාවෙන් ඈට වෙන බෙහෙතක් දුන්නා දැස් ඇඳ වෙන. දැස් අඳ වෙන. ඈ ඒක දන්නේ නැතුව මේක පාවිච්චි කරලා ආයෙත් වතාවක් අර ඇස් දෙක අඳ කරගත්තා. මේ ඇස් අඳ කිරීමේ දුෂ්ට චේතනාවෙන් බේද දීපු වෙද මහත්මයා ප්‍රාර්ථනා කළේ නැහැනේ මගේ ඇස් දෙක සංසාරේ අඳ වෙන්න කියලා. නමුත් අපිට පෙන්නනවානේ චක්කුපාල හිමියන්ගේ දැස් අඳවීම පිටකස පවතුනේ මේ කාන්තාවගේ ඇස් අඳ කිරීම කියලා. මායින් පෙන්වන්නට උත්සාහ කළේ පව් කළ අය පව් විපාක ඉල්ලන්නේ නැති වුණාට විපාක විඳින්න සිදු වෙනවා නම් පින් කරන අයත් පින් විපාක ඉල්ලන්න ගියොත් ලෝභයට යට වෙනවා. එතකොට පුණ්‍ය චේතනා ප්‍රසුද්ධෙන් දෙන්න තිබෙනවා. අපි අවශ්‍ය වෙන්නේ අන් අයගේ යහපත සඳහා කටයුතු කිරීම. කටයුතු කිරීමේදී අපට සසර වසනවා නම් ඒ වසන විට දෙවියන් අතර හෝ මිනිසුන් අතර ආයුර්ණ සැබ්බල කියන කාරණා ප්‍රාර්ථනා නොකලාට ඉල්ලුවේ නැති වුණාට නිසි ආයුරින් හිමි වෙන්න තෝරන. අන්න ඒක තමයි මේ පුණ්‍ය කිරිය වස්තු වල ඊළඟ කාරණාව අපි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් එතකොට මේ සමාජයේ මේ වගේ කරන අය කවුද කියන එක ඊළඟට විග්‍රහ කරන්න වෙනවා. නිහිතවිදි ස්ත්‍රී පුරුෂ භේදයෙන්තරව මෙහෙම යම්කිසි පිරිසක් යහපත් දේවල් කරන අය ඉන්නවා. එහෙම යහපත් දේවල් කළ පමණින් ඔවුන්ට සද්ධර්මය වැටහුණයි කියලා අපි කියන්නේ. ඔවුන් තාමත් ඉන්නේ පෘථග්ජන භාවය තුළ. පෘථග්ජන භාවය තුළ සිටින්න මෙහෙම මේක කරන්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් ඒකට හමු වෙන දේ විපාක. දැන් මෙතන පැහැදිලි කරව අදාළේ මිනිසුන් වශයෙන් අඩු විපාක ලබන්න නම් අඩු දානේ සහ අඩු සීලය තියෙන්න වෙනවා. මිනිසුන් වශයෙන් වැඩි විපාක ලබන්න නම් වැඩි දානේ සහ සීලය තියෙන්න වෙනවා. මෙතන තවත් ලස්සන වචනයක් මා ඉදිරිපත් කරන්න වෙනවා සමාජයේට. දානය නම් අපි හැමතැනම දකිනවා. හැබැයි ඒ හා සමග සීලය බැඳී පවතිනවාද කියන එක පිළිබඳව අපට කිසියම් සැකයක් තියෙනවා යම් යම් තැන්වලදී. ඒ අපි ඉදිරිපත් කරන්නේ බඳු අයගේ අවබෝධය පිණිස. සාමාන්‍යයෙන් මා මේ උපුටා දක්වන්නේ පොතකින් උපුටා දක්වන්න තහනම් නෑ මං හිතන්නේ. පරලෝස සපත්තන් රිදුනාව මහාචාර්ය නන්දසේන රත්නපාල ශූරී සොෆිය සමාජ සමීක්ෂණයන් තුළ ඉදිරිපත් කළා වූ ග්‍රන්ථවල සඳහන් වෙනවා පින්කම් වලට සහභාගී වූ බවක්. ආරාධිතව හෝ අනාරාධිතව පින්කමට යන මුවාවෙන් සමීක්ෂණයකට ගිය බවක්. එතුමන්ගේ ග්‍රන්ථවල සඳහන් වෙන්නේ පින්කම් 54කට ගිය බව. පසුව ඉදිරිපත් කරන ලබනවා මේ පින්කම් 54න් පින්කම් තිබුණේ 6ක් පමණයි. ඉතුරු 48ම පින්කම සමග මම එකට යොදන වචනේ මෙතන යොදන්න කැමති නෑ මෝඩකමත් යොදාගත්තයි කියලා. ඒ කියන්නේ තමන් පැහැදිලි කරන ලබනවා පින්කමෙන් පසු මේ හැම gederakama සුරාව ඉදිරියට ආවයි කියන එක. එතකොට සුරාව පින්කමක් නෙමෙයි දානීය පින්කමක් වුණාට. එතකොට පින්කම සමග කියන්න සිදු වුණාට සමාවෙන්න ගොම්කමත් කරනවා කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. මේ සමීක්ෂණ වார்த்தාවක් මා ඉදිරිපත් කළේ. මේ සමාජය තුලත් අපි දකිනවා. පින්කමක් සූදානම් වුණාම පින්කමේ සදාතුක කරනව වරඬු වැඩම කරනවට වඩා සැලකිලිමත් වෙලා ඇතැම් විට ඥාතීන්ට ඇතැම් විට බිරිඳට හොරෙන් පින්කමට පෙර දා දවසේ ගෙදර කබඩ් එකක් අල්මාරියක් ඇතුළට බෝතල් එනවා. පින්කමින් පස්සේ මේවා එළියට එනවා. ඉතින් මෙහෙමනම් පින්කම් කරලා සැප ලබන්න පුළුවන් හරි දුකින් මිදෙන්න පුළුවන් හරි කියලා අපි කල්පනා කරන්නේ. පින්පව් එකට කරපුවාම ලැබෙන විපාක වෙනස් සූත්‍රවල තිබෙනවා. පසු කාලීනව අසන්ත ලැබෙවි. ඒ නිසා පළමුව තේරුම් ගන්න ඕන. මේ පින්කම කියන එකේ තේරුම මෙන්න මේ වගේ දෙයක්. දැන් ඔය අපි කුඩා කාලේ මේ සමනල කන්ද වඳින්නට ගියා. ශ්‍රීපා කරුණා කරනවායි කියලා කියන්නේ. බස් රථයෙන් ගොස් ඒ දාඩිය ඇඳුම් පිටින්ම අපි සමනල කන්ද ශ්‍රීපා කරුණා කළේ නැහැ. ඒ ඇඳුම් වෙනුවට ඇඟ සෝදාගෙන දෙහි වලින් පිරිසුදු කරගෙන සීත ගඟුලින් තේ වෙනවායි කියලා කියන්නේ. සුදු ඇඳුම් ඇඳගෙන කාය වචන සංවර කරගෙන කට රේන වචන හැම එකම කියන්නේ නැතුව තමයි සිරිපා කරුණා කළේ. ඒ කියන්නේ මේකෙන් කියන වන්දනා ගමනක් යාම සඳහා පේවීම හේවත් සූදානම් වීම අවශ්‍යයි කියන එක. නිවසකත් පුණ්‍ය කර්මයක් කිරීම සඳහා නිවස අලුත් වැඩියා කිරීම සේදීවට අමතරව මින් මේ සිතනොත් මෙහෙම සූදානම් වෙන්න ඕන මුළු හදවතින්ම පින්කමක් කරන්න ඕන. ආවට ගියාට පින්කම් කරලා හෝ රටට පේන්න පින්කම් කරලා හෝ එහෙම නැත්නම් නිඳාවෙන් ගැලවෙන්න පින්කම් කරලා හෝ මේ විපාක වාරිය හරියට හමුවන්නේ නැහැ කියන එක තේරුම් ගන්න වෙනවා. එහෙමනම් මේ සංසාරයේ කියන ගමනේදී මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඉන්නට කැමති නම් මේ පුණ්‍යක්‍රියා කියන කොටස කරන්නත් අවශ්‍යයි කියන එක කියනවා. හැබැයි සිල්වත්. අපි තව ටිකක් එහාට යමු. මේ දෙකේදීම තිබුණා දානයේ පුණ්‍යක්‍රියාවක්, සීලයේ පුණ්‍යක්‍රියාවක්, භාවනාවත් පුණ්‍යක්‍රියාවක් කියලා මුලින් හඳුන්වා දී, නමුත් භාවනාමය පුණ්‍යක්‍රියවත්තු නාභි සම්බෝති කියලා කියනවා. භාවනාව පුණ්‍යක්‍රියාවක් වශයෙන් කරන්නේ නැහැ කියන එක. මතක තබා ගන්න ඉඟියක් මා ඔබට දෙනවා. මේ භාවනාමය පුණ්‍යක්‍රිය වත්තුම් කියන වචනෙන් කියන රහස නම් පුණ්‍යක්‍රියාවක් වන භාවනාවක් තියෙන අතර පුණ්‍යක්‍රියාවක් නොවන භාවනාවකුත් තියෙනවායි කියන එකයි. සෝ කායස්ස වේදෝ පරම්මරණ කියන වචනෙන් කය බිදී සිදුවෙන මරණයෙන් පසු කියන අර්ථයක් කියවෙන්නේ කය නොබිදීත් සිදුවෙන මරණයක් තියෙන නිසායි. මේ ඉදිරියට පැහැදිලි කරන්න ඕන කාරණා මේ පැහැදිලි කරන ලබන්නේ නැත්නම් එහෙම විශේෂයෙන් යොදන්න ඕන නෑනේ. කායස්ස වේදෝ පරම්මරණ දුග්ගතින් උප්පජ්ජති සුග්ගතින් උප්පජ්ජති මනුස්ස සෝභග්ගක් උප්පජ්ජති දිවසහවිතං උප්පජ්ජති කියලා තියෙනවා. ඒ කය බිදී සිදුවෙන මරණයෙන් පසු. එහෙනම් කය නොබිඳිත් ජීවිතය තුළ සිදුවෙන මරණයක් තියෙනවා කියන එකට ඉඟියක් තමයි ඒක තුළ කියවෙන්නේ. අපි තුන්වෙනි කොටසටත් යමු. ඉදපෙන මේකේ ඒකච්චෝ දානමය පුණ්‍යකිරේවත්තුම් අදිමත්තං කතං හෝති. සීලමය පුණ්‍යකිරේවත්තුම් අදිමත්තං කතං හෝති. යම්කිසි පුද්ගලයෙක් අපි හිතමුකෝ පංච සීලේම අට සීලේම සමාදන් වෙලා. ඒ වගේම සද්ධාවෙන් අඩුපාඩු සේන අදහසකින් තොරව නිරන්තරයෙන් කර්මඵල අදහා සමන් පුණ්‍ය කර්මයන් කරනවා නිරන්තරයෙන්. එතකොට අන්න අදිමත්තං අදිමාත්‍රේ කියලා කියන්නේ ඒකයි. එතකොට එහෙම බොහෝසේ සිල්වත්ත බොහෝසේ දාන ආදී කටයුතු කිරීම තුළ මේවට කර්මඵල අදාහ කරන පින්කම් කියලානේ කියන්නේ. සෝ කායස්ස වේදෝ පරන්මරණ. අනේ බඳු අයත ඒ චේතනාවන් Taman gitta santanayanthi හේතු වශයෙන් ඉතුරු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සහ පුණ්‍ය පැත්ත සිතෙහි බලවත් වීම හේතුවෙන් ප්‍රතිසන්දියට ඒ පැත්ත ඉස්සරහට එනවා. ඒ බඳු තත්වයකදී පෙන්වනු ලබනවා මෙතනින් එහාට අපි කතා කරන චාතුර්මහා රාජික තාවතිංස යාම තුසිත නිර්මාණ රති පරිමිස වසවති සංඛ්‍යාත මේ දිව්‍ය ලෝක 6ෙම ඉපදිලා අනිත් දෙවියන්ට වඩා මහේසාක්‍ය දෙවියන් වශයෙන් දිව් සැප විඳින්නට පුළුවන්. දැන් මගේ මේ කාරණාවේ තේමාව තමයි දානේට සහ සීලේට අල්ප ප්‍රමාණේට මිනිසත් භවයේ දුක් සහිත බව, දානේට සහ සීලේට මිනිසත් භවයේ මධ්‍යම ප්‍රමාණයේ මිනිසත් භවයේ සෞභාග්‍ය සම්පන්න බව, දානේට සහ සීලේට ඉහළ මට්ටමේදී දෙවියන් අතර ලෞකික සැප හිමින බව. එහෙමනම් තේරුම් ගන්න ඕන කාරණාව මේ සූත්‍ර දේශනාවේ තව පොඩි රහසක් තියෙනවා. භාවනාමය පුණ්‍යක්‍රියවත්තු නාවි සම්බෝති කියලා පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ මුලින් පුණ්‍යක්‍රියා තුනක් තියෙනවා කියලා විග්‍රහ කරලා පුණ්‍යක්‍රියාව කුමක්දයි අගට විග්‍රහ කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ හමුවට එදා පැමිණි අයට මේ භාවනාමය පුණ්‍යක්‍රියවත්තු පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්න නැති වෙති එක්ක. නොසේනම් පසුකාලීනව මේවා පරිහරණය කිරීමේදී භාවනාව කියන්නේ නිවන් ලබන්න තියෙන මඟක්, ඒක කොහොමද පුණ්‍යක්‍රියාවක් වෙන්නේ කියලා ඒක විස්තර ඉවත් කළා වෙන්නත් ඇති. කෙසේ වෙතත් ත්‍රිපිටකයේ මේක නැහැ. හැබැයි නැති වුණාට පුණ්‍යක්‍රියාවක් වශයෙන් භාවනාව වන්නේ කෙසේද, පුණ්‍යක්‍රියාවක් වශයෙන් නොවන භාවනාව කුමක්දයි පැහැදිලි කිරීමට තරම් අපට හැකියාවක් තියෙනවා. ඒ නිසා තේරුම් ගන්න ඕන වැදගත් කරුණ දාන සීල භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව යනු පුද්ගලයේ ගිහි හෝ පැවිදිව ස්ත්‍රී හෝ පුරුෂව ඉඳිමින් පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් සංසාර ගමනේදී තමන්ට යහපත් විපාක ලබා ගන්නා වූ ක්‍රමයයි. දැන් බලන්න මම ඔක විග්‍රහ කරන්නේ මෙහෙමයි. පුංචි දරුවෙකුට ක්‍රිකට් ක්‍රීඩා කරන්න අවශ්‍යයි. ඔහුගේ අතේ බෝලය සහ බැට් එක දෙකම තිබෙනවා. බෝලය එවන්න කෙනෙක් නැහැ. ඒ නිසා ඔහු තනියෙන් ක්‍රීඩා කරන්න ක්‍රමයක් හොයා ගන්නවා. ගෙදර පිටිපස්සේ තියෙන බිත්තියට මේ බෝලේ දමලා ගහනවා. එතකොට බිත්තියේ වදින බෝලේ මොකද වෙන්නේ? Taman ළඟ තාපහ වෙනවා. ආපහු ආපහම ගහන්න පුළුවන්. බිත්තිය බාර ගන්න නැති නිසා බෝලේ Taman ළඟ තාපහ වෙනවා. අන්න ඒ වගේ මේ පුණ්‍යක්‍රියා කියන එකේ තේරුම Tamanට විපාක ආපහු හම්බ වෙන කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් සලකන්නක උන්වහන්සේ වැඩ සිටි කාලෙත් උන්වහන්සේට දානේ සිවුරු පූජා කරන්න තිබුණා. උන්වහන්සේ පරිහරණය කරાવી වළඳාවි. අදත් උන්වහන්සේගේ ශ්‍රී නාමයට අපිට මේ දේවල් පූජා කරන්න පුළුවන් කමක් තිබෙනවා. නමුත් අද පූජා කළාට ඒ දානේ හෝ සිවුරු හෝ බාර ගන්න බුදුරජාණන් වහන්සේ කියලා සජීවි කෙනෙක් නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ පූජා කරන්න එපා කියන එකක් එහෙම මතක තියාගන්න. බොහොම ප්‍රවේශමෙන් මේ වචන පාවිච්චි කරන්න ඕන නිසා කියන්නේ. නමුත් දෙන්නාට විපාක හම් වෙනවානේ. අදත් මේ පූජාව කර්මඵල අදාහ කරන්නේ නම් බෝලේ ගහපුවම Taman ළඟට ආපහු වෙනවා වගේ පුණ්‍යක්‍රියාව විපාක Tamanට. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳ ප්‍රකාශයක් කරලා තියෙන්නේ. ආමිසෙන් පුදන්නෝ තොප තොපටම පුදා ගනිති, ප්‍රතිපත්තියෙන් පුදන්නෝ පමණක් මා පුදති කියලා. මේ පුණ්‍යක්‍රියා කියන එක බැලුවම ආපහු Tamanට සැප විපාක ලබා ගන්නා වූ ක්‍රමයක්. නමුත් මේ ජීවිතේ ජීවත් වෙනකොට ආයු වර්ණ සැප බල එහෙම නැත්නම් කෑම්බීම් බඳුම් පළඳුම් දේත්‍යත් නිවාස කියන මේ දේවල් යහමින් තියෙන්න වෙනවා. මේ සූත්‍රය තුල පෙන්වන්නේ මේවා අහඹු ලෙස ලැබෙන්නේ නැහැ කියන එක. මේවා ලැබෙන්නට කිසියම් ආකාරයක සාංශාරික වශයෙන් එබඳු ඊට අදාළ ක්‍රියාකලාපයන්ගේ නිරත වෙලා ඉන්න ඕනයි කියන එක. ඒ ක්‍රියාකලාපය තමයි පරාර්ථය කියන එක. අනේ මේ නිසා අපේ සමාජයේ පරාර්ථයට ලැබීම ඒ පරාර්ථයේ උදව්ව අවශ්‍යයටත් යහපතක් වෙනවා. තමාටත් මෙලෝ සහ පරලෝ වශයෙන් යහපතක් සිදු වෙනු ලබනවා. නමුත් මේ දෙකේදීම පෙන්නනවා භාවනාව කළේ නැහැ කියලා. දැන් මේ භාවනාව කියන එක කොහොමද මම පුණ්‍යක්‍රියාවක් සහ පුණ්‍යක්‍රියාවක් නොවන එකක් වශයෙන් විග්‍රහ කරන්නේ? මෙන්න මෙහෙම තේරුම් ගන්න. තිලෝර බුදු පියාණන් වහන්සේ ලොවට පහළ වී ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරන්නට පෙරත් අපේ පොතේ සඳහන් පරිදි නම් ආලක් ආලාර කාලාම උද්දකාම පුත්‍රව ඇතුළු කොට ඇති වනාන්තරගත වුණ අය නිහි ජීවිතය අතහැර දමා ගොස් දුෂ්කර ක්‍රියා කියන වචන යටතේ එහෙම නැත්නම් අත්තකල මතානුයෝගී කියන වචන යටතේ භාවනා කරලා තියෙන්නේ. ඒ භාවනාවේ ප්‍රතිඵලයන් තමයි ඔවුන්ට කෙලෙස් යටපත් වෙන, ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස අරමුණු වෙනුවට අරමුණු ලබා ගන්න ලබන සැපත වෙනුවට එහෙම අරමුණු ලබා ගන්න නැතුව ඉන්න පුළුවන් තැනක් ඕන් හොයලා තියෙනවා. අතිශයින් දුෂ්කර ලෙස එක අරමුණක් නැවත නැවත වැඩිම මගින්. එබඳු තත්ත්වයක් තුළදී රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ තියෙන ආස්වාදයේ වෙනුවට එබඳු දේවල් එන්නේ නැති තැනක් ඔවුන්ට හම් වෙලා තියෙනවා සිතේ. මේකට කියනවා සමාධි කියලා. මේක ඔවුන් දියුණු කළා. මේ දියුණු කිරීම තුළ තමයි ඔවුන්ට දිවස, දිවකන, පරිචිත්ත විඥානණය, පුබ්බේ නිවාසං ඥානෙ ආදී ඥාන පහළ වුණේ. ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන දක්වා ඊට එහාගේ තලයන් දකින්න හම්බ වුණේ. සමාධි ස්ථාන හම්බ වුණේ. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි මෙන්න මේක. බුදු පියාණන් වහන්සේගේ සංසාර විග්‍රහය අපාය හතරයි, දිව්‍ය ලෝක මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක හයයි, රූපී අරූපී බඹතල 16යි. ඔක්කොම ගත්තාම 31ක් තියෙනවා. 16යි ඔක්කොම 31ක් තියෙනවා. දැන් මේවා මෙහෙම නිර්මාණය වුණේ ඇයි? මිනිසා මිහිතලයේ මත ජීවත් වෙමින් කරන පින්පව් මත තමයි මේ ටික නිර්මාණය වෙලා තියෙන්නේ. ලෝභ දේශ මෝහ මතින් පරලෝ යන අයට තමයි අපාය හතර තියෙන්නේ. අර්ධ වශයෙන් මද වශයෙන් පින්කම් කරන අයට තමයි මිනිස් ලෝකේ තියෙන්නේ. ඉහළ මට්ටමින් දානේ සීලයේ යොක්ත වෙන අයට තමයි සදිවි ලෝකයන් තිබෙන්නේ. රූපාවචර ධානයෙන් කංගෙන් කාලක්‍රියා කරන අයට තමයි රූපී ධම්ම ලෝක හතර තියෙන්නේ. අරූපී ධානයෙන් කාලක්‍රියා කරන අයට තමයි ආකාසානංචායතනේ අරූපී බඹතල හතර තියෙන්නේ. දැන් බලන්න. පාපයට අපාය, පිනට මිනිසත් බව සහ දිව්‍ය ලෝකය, භාවනාවේ පුණ්‍යක්‍රියාවට රූපී අරූපී බඹතල, දාන සීල භාවනා යනු ප්‍රවේශමින් තේරුම් ගන්න සසර දුකින් අත මිදෙන මගද, සසරේ සැප ලැබෙන මගද. මේ කතාවේ සඳහන් පරිදි මේ සැප ලැබිලා තිබෙන්නේ මිනිසුන් අතර, දෙවියන් අතර, තව ටිකක් එහාට මේ වත්මන් සමාජයේ මේ භාවනාවේ පුණ්‍ය කිරේවත් වෙනත් ආකාරයකටයි තියෙන්නේ. නමුත් අර රූපී අරූපී බඹතරවල ගිය කිසිවෙක් ගැන ඉගෙන ගන්නකො. ඔවුන් සෝවාන් වුණේ නැහැ. ඔවුන් ත්‍රිලක්ෂණීය තේරුම් අරන් හිටියේ නැහැ. නමුත් උන් භාවනාවක් කළා. අන්නේ බුදු පියාණන් වහන්සේ වදාළ සිලක්ෂණීය තේරුම් අරගෙන තිලකුණු වැඩිමෙන් පරිබාහිරව කෙලෙස් යටපත් කරගනිමින් උපදවා ගන්නා වූ සමාධි ලබා ගන්න පැත්තට යන එකට තමයි භාවනාමය පුඤ්ඤකිරිය වත්තු කියලා කියන්නේ. ඔය පුඤ්ඤක්‍රියාවක් වශයෙන් භාවනා කළාට කෙලෙස් නැසෙන්නේ නැහැ, කෙලෙස් යටපත් වෙනවා. අදාළ දැහන් හමු වුණොත් දැහනෙන් කාලක්‍රියාවකට එබඳු තැන්වල උපතක් ලබන්න පුළුවන් වෙනවා. ඔබ කල්පනා කරනවාද රූපී අරූපී බමුතල උපතක් ලැබීම හොඳ දෙයක් කියලා? අපට එහෙම පෙනුනට බුදු පියාණන් වහන්සේ අක්කන සූත්‍රයේ දේශනා කරමින් මේ අසඤ්ඤ තල පිළිබඳව පැහැදිලි කරලා තියෙන්නේ දුස්ත්‍ක්ෂණේ ලබන තැනක් කියලා. ඒ කියන්නේ බුදුරු දෙන්නෙක් තුන් දෙනෙක්වත් මුණ ගැහෙන්න තරම් කල් කාලයක් මුණ නොගැසී ජීවත් වෙන්න සිදු වෙන තැනක උපතක්. බොහෝ කල් ඉඳලා ඒ දහන් ධානයේ පිරිහිලා ආපහු මේ එන්න සිදු වෙන අරුණාම අවිද්‍යාව දුරු වීමක් නැහැ. එහෙමනම් ඉතින් අපිට මේ අවිද්‍යාව දුරු කරගන්න නැති මගේ ගොසින් බුදුවරු දෙන්නෙක් තුන් දෙනෙක් මග ඇරනතුළු සසරෙන් මග ඇරලා ඉඳීමක් කරනහම දුකින් අත මිදීමක් නැත්නම් අප ඒ රූපී අරූපී ධානපැත්තට යා යුතු නැහෙනේ. යා යුතු නැති බව තමයි බුදු පියාණන් වහන්සේ අත්කල මතාණි යෝගී දෙන්න එපයි කියලා මුලින්ම පැහැදිලි කරවදාලේ. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන කරුණු මොකක්ද? මෙන්න මේ භාවනාමය පුණ්‍යකිරිය වත්තුන්ට සමාජයේ යොමු වෙන්නේ ධර්මයේ නොතේරෙන නිසා. ධර්මයේ තේරුම් ගත්තාම තමයි භාවනාවක් නොවන පුණ්‍යක්‍රියාවට එන්න පුළුවන්. මේ පුණ්‍යක්‍රියාවක් නොවන භාවනාවට එන්න පුළුවන්කමක් තියෙන්නේ. ධර්මයේ තේරුම් ගත්තේ නැතුවම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ගෙදර දොරේ ජීවත් වෙනකොට ඔය සිතේ වැඩුණා වූ ලෝභ දේශ මොහයන් නිසා නිරන්තරයෙන් ඇසට කනට හමු වෙන කාරණා නිසා මේ හැඟීම් හිත උඩට එනවා. එතකොට සාමාන්‍ය සමාජයකට කියන්නේ නිකන් පේනකොට නිකන් මායාට අඳුකල වගේ කියලා. නිරන්තරයෙන් සිත නොසන්සුන් වෙනවා. මේ නොසන්සුන් වී ලෝභයෙන් මෝහයෙන් ද්වේෂයෙන් මෝහයෙන් දැවෙන එක මිනිසාට හරි කරදරයක්. මිනිසා ඔහු එබඳු දේවල් නැතුව ඉන්න උත්සාහ කරනවා. නැතුව ඉන්න නම් ඒවායේ මූලයේ සම්පූර්ණයෙන්ම නැති වෙන නමුත් එහෙම කරගන්න ධර්මයේ යටහෙන්න වෙනවා. ඊළඟට ඔහු භාවිතා කරන දේ තමයි මේවා සිතට එන්න නොදී වෙනත් ක්‍රමයක් මගින් පලා යන එක. සාමාන්‍යයෙන් මේ ධර්මයේ නොතේරෙන සමාජය දුකින් පලා යාම සඳහා බොහෝ ක්‍රම යොදාගෙන තිබෙනවා. පලා යනවා කියන එකේ තේරුම මුහුණ දෙනවා කියන එක නෙවෙයිනේ, බය මග අරිනවායි කියන එක. කියන්නේ යම් පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතේ නැති බැරිකම් නිසා දරුවන් හඬනවා නම්, නිවස තෙමෙනවා නම්, තව නොයෙකුත් දරිද්‍රතාවය පිළිබඳ ගැටලු තිබෙනවා නම් ඔහුට ඒක මහා ප්‍රශ්නයක්. නමුත් ඔහුට ඒ නිදීම සඳහා දහම තේරෙන්නේ නැත්නම් උන් ලේසිම ක්‍රමයක් හොයාගන්නවා, මත්පැන් ටිකක් පාවිච්චි කරලා සිහිය විකල් කරගන්නවා. දැන් දුක නෑ නේද ඉතින්? හෙට උදේට දෙගුණ වෙලා දුක ආවට මත්පැන් පානයත් දුකින් පලා යාමේ නරකම ක්‍රමයක්. එතනින් එහාට තවත් සමහර අය මේ හිතට එන හැඟීම් වළක්වා ගන්නට මේ හිත හැඟීම් හිතට ආවම තමයි ඒ දුක කරදර තියෙන්නේ. එන්නේ නැතුව සිතේ යමක් තියාගන්න පුළුවන් නම් මග ඇරලා ඉන්න පුළුවන්. දැන් අපිට 3 වේලක් ආහාර නම් ගන්න අවශ්‍යයි. 3 වේලක් හෝ වැඩ කරන තරමට එහෙම. නමුත් නිරන්තරයෙන් කට හොලවල ඉන්න අවශ්‍යයි කියලා කියමනක් නැහැ. නමුත් මේ කට හෙලවෙනවායි කියලා කියන්නේ සිතුවිලි පහළ වෙනවායි කියන එක. එතකොට දැන් ඔය දුම් පානය හෝ බුලත් පිට කෑම වැනි කාරණාවක් වලින් මොකද කරන්නේ? චෛත්‍ය සිතුවිලි උපදවාගෙන භුක්ති විඳින එක. වෙනත් සිතුවිලි එන්න නොදී මේකට සිතේ උපදවා ගැනීම තුළ මොකද කරන්නේ? තවත් අර දුක්වලට හේතු මගහැරලා ඉන්න ක්‍රමයක් හොදාගන්නේ. මේ සමාජයේ ධර්මයේ නොයැටෙනතුරු මේ දුකට මුහුණ දෙන්න බයයි මගහැරලාමයි ඉන්න බලන්නේ. ඒ නිසා අපි සමාජයේ දකිනවා බුලත් පිට කතා භාවනා කරන්නත් බෑ. දුම් පානය කර කර භාවනා කරන්නත් බෑ. මේ වයින් කරන්නේ තමන්ගේ දුකට තමන් බයේ, තමන්ගේ හිතට දුක එන්නේ තමන්ගේ හිතේ දුක් හේතු තියෙන නිසා ඒකට මූණ දෙන්න බයේ පලා යාමේ ක්‍රම තමයි මේක පාවිච්චි කරන ලබන්නේ. මේ ක්‍රමයේම දියුණුවක් තමයි ඔය සිතට ලෝභ දේශ මොහයන් එන්ට නොදී සිත ඇතුළත අරමුණක් වඩන එක. තමන් විසින් හදා ගන්න අරමුණක් නිරන්තරයෙන් භාවිතා කරලා වැඩි දියුණු කරනවා. උදාහරණයක් වශයෙන් මෙහෙම හිතන්නකෝ. මා මේ ආසනයේ වැඩ ඉන්නවා. තවත් කිසියෙකුටත් මේ ආසනයේ වැඩ ඉන්න පුළුවන්ද, වාඩි වෙන්න පුළුවන්ද මා නැගිටින්න නැති තාක්කල්? අන්න ඒ වගේ හිතේ අරමුණක් තියෙනකොට අනිත් ඒවාට ඉන්න ඉඩ නැහැ. දැඩිසේ යම් අරමුණක් වැඩෙන එකට තමයි ඔය සමත වඩනවායි කියලා කියන්නේ. සමාධි වඩනවායි කියලා කියන්නේ. එතකොට අපට ඒට අපේ පොත්පත්වල සඳහන් පරිදි නම් සමසතලිස් කර්මස්ථාන කියලා භාවිතා කරනු ලබනවා. බෞද්ධ භාවනා කියන වචනෙත් ඒකට එකතු කරලා තිබෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ 15 වූ සමාජයේත් මේවා තිබිලා තියෙනවා ඊට පෙර ආතුලත්. ඒ නිසා අපි 얘ගෙන හිතලා බලන්න වෙනවා. මේ මානන් දකින්නේ මෙන්න මෙහෙමයි. ඔය ධර්මයේ තේරෙන්නේ නැති තාක්කල් ඒබඳු කර්මස්ථානයක් උදව් කරන චිත්ත සමාධියක් වැඩුවට කාර්යයක් නැහැ. නමුත් ධර්මයේ තේරුම් ගත්තයින් පසුව එහෙම වෙන්න හේතුවක් නැහැ කියන එක තමයි මගේ අවබෝධය. ඒක අපි කරුණු පැහැදිලි කරගන්නම වෙනත් ආකාරයකින්. ඒ නිසා මේ භාවනාමය පුණ්‍ය කිරියවත්වකින් දුකට හේතු නැති වෙන්නේ නැහැ. යටපත් වෙනවා විතරයි. නමුත් ඒක නීමහා සමාන සංසුන් බවක්. ඒ නිසා ඒකට ඇලීමක් ඇති වෙලා එහි සදාකාලික රැඳී ඉන්නට පුළුවන් කියලා හිතලා තමයි ඒ දැහන් වශයෙන් උපදවා ගන්න නිසා එින් කාලක්‍රියා කරන්නේ. ඔවුන්ට වරදින බව ඔවුන්ම දැක්කේ නැහැ. එනිසා අපි තේරුම් ගන්නට වෙනවා. දැන් මේ සඳහා වර්තමාන සමාජයේ ඔය කියන අත්කලමතාන යෝගින් අපි දකින්නේ නැහැ. එදානම් වනාන්තරගත වෙලා, निराහාරව, නාරිලතා මලක් දැසවත් නොබලා, ඇතැම් විට නිල්ලිගෙඩි වැනි ආහාර කමින ශරීරය සැහැල්ලු කරගෙන එහෙම තමයි මේ දේවල් උපදවාගත්තේ. ඒකයි ඒකට අත්කලමතාන යෝගී කියන්නේ. හදැඩිසේ දුක් දෙන්න වෙනවා. සමාජයෙන් වෙන් වෙලාම ඉන්න වෙනවා. වර්තමාන සමාජයේ අතකල මතාන යෝගයේ කියන එක මේ ගෘහස්ත ජීවිතය ගත කරමින් කාර්යබහුල ජීවිතයක් ගත කරන අයට කවදාවත් කරන්න බැරි දෙයක්. ඒකෙන් කියන්නේ බුදු සමාධි වඩන්න බෑ කියන එක. ඇතැම් විට වනාන්තරගතව ඉන්න අය අතරතුර එහෙම කෙනෙක් ඉන්නවා වෙන්නට පුළුවෙනි. හමු වුණොත් අපි බලමු කතා කරලා ඒක ධර්මයේ වැරදීමින්ගේ පාරක් කියලා දෙන්න පුළුවන්ද කියලා බලන්න. මේ බුදු සමයේ මේවට යන්න අවශ්‍ය උපදේශයක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන මෙන්න මෙහෙමයි. භාවනාමය පුණ්‍ය කිරියවත්තුම් සීලමය පුණ්‍ය කිරියවත්තුම් දානමය පුණ්‍ය කිරියවත්තුම් පුණ්‍යක්‍රියානේ පුණ්‍යක්‍රියා දැන් දස පුණ්‍යක්‍රියාවල දාන සීල භාවනා කියලා කියනවා. එතකොට මෙතනදී සිදු වෙන දේ තමයි කර්ම රැස් වෙන එක. පව් කරාම පව් රැස් වෙනවා, පින් කරාම පින් රැස් වෙනවා, පව් කරාම පව් විපාක දෙනවා, පින් කරාම පින් විපාක දෙනවා, ධ්‍යාන කුසල් උපදවා ගත්තාම ධ්‍යාන කුසල් විපාක දෙනවා. මේ සියල්ල සමස්තයක් වශයෙන් කර්ම විපාක වශයෙන් ඔබට තේරුම් ගන්න බැරිද? කර්ම වලට විපාක ලැබෙනවා ඇරුණාම කර්ම වලට කර්මක්ෂය වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවද? මා මෙහිදී ඔබට පෙන්වන්න කැමති මාර්ග දෙකක්. එකකට කියනවා කර්ම මාර්ගය, අනිකට කියනවා ධර්ම මාර්ගය. මේ පෘථග්ජන කියන සමාජයේ තෝරාගෙන තියෙන්නේ කර්ම මාර්ගයයි. හැබැයි වුන් කර්ම මාර්ගයේ ගොස් එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ දුකින් අත මෙදීම සිදු වේ කියලා කල්පනා කරනවා. නමුත් මා මේකට උපමාවක් ඉදිරිපත් කරන්න කැමතියි. කෙනෙක් දුම්රියට ගොඩ වෙනවා. දුම්රියට ගොඩලා දැන් දුමේ යන පැත්තට යනවා. කොහෙද යන්නේ? මම මේ දලදා මාලිගාවන් දිමින් යනවා කියලා කියන්නේ. හැබැයි යන්නේ රුහුණු කුමාරි දුම්රියේ. රුහුණු කුමාරි දුම්රිය යන්නේ මූදුබඩ දකුණු පළාතට මාතරට. ඒකට මාතර දුම්රියේ ගොඩ වෙලා දලදා මාලිගාවන් දින්න බෑනේ. දලදා මාලිගාවන් දෝන නම් උඩරට දුම්රියට යන්න. ඒ වගේ ආමිෂ පූජාවට වොල් වෙලා ආමිෂ පූජාවේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රතිපත්ති පූජාවේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නම් ලබන්න පුළුවන් දෙයක්ද? මේයි මා පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ධර්මයේ මූලික කොටන මේක වෙන්න ඕන කියන එක. ඒ වගේ අපි ආමිෂ පූජාවනේ මෙසේ දුම්රියට ගොඩ වෙලා ප්‍රතිපත්ති පූජාවේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. මේ සමාජයට වෙලා තියෙන විසණිය මා පෙන්වන්න උත්සාහ කරන්නේ. මේක තවත් විදිහකින් මා පෙන්වන්නම් මෙන්න මෙහෙම. ඔය අනුරාධපුරයේ තිබෙනවානේ පැරණි නටමුන් චෛත්‍ය. මේ චෛත්‍ය වටා අපි කීප වතාවක් ඇවිදලා බලලා නරඹලා තිබෙනවා. ඒ දැක්ක නිසා මට උදාහරණයක් වශයෙන් ඉදිරිපත් කරන්න හිතෙනවා. චෛත්‍ය වටා තියෙනවා අනාරක්ෂිත ප්‍රදේශයක්. ඒවැය තියෙනවා නාගධර්ම සහ නිරෙන්චි කියන කටු. පාවහන් නැතුව ගියොත් ඇනෙනවාමයි. ඊට ඇතුළතින් තිබෙනවා හතරස් වලල්ලක් හතරස් කොටුවක්. ඒක එදා භාවිතා කරලා තින්නේ වැලි අතුරු මළුව වශයෙන්. වැලි මළුව කියලා කියනවා. මේ වැලි මළුවේ කටු නැහැ. ප්‍රදක්ෂිනා කරන්න පුළුවන්. රවුම් 1 2 3 4 නැවත නැවත සියවතාවක් යන්නත් පුළුවන්. මොකද රවුම ඉවරයක් නැති නිසා. නමුත් මේ චෛත්‍ය පිහිදලා තියෙන්නේ වැලි මළුවේ නෙවෙයි. වැලි මළුවට උඩින් තියෙනවා ගල් ඇතුරු මළුවක්. ඒකට කියනවා සලපතල මළුව කියලා. ඔබට මේ චෛත්‍ය ස්පර්ශ කරන්න ඕන නම් කැලේ ඉඳලා බෑ. කැලේ අතහැරලා වැලි මළුවට එන්න ඕන. වැලි මළුව හරහා සලපතල මළුවට යන්න ඕන. සලපතල මළුවේ චෛත්‍ය තියෙන්නේ. දැන් මේ මළු තුන භූමි තුන අපි විග්‍රහ කරමු. පිනක් පවක් හඳුරන්නේ නැති, මව්පියන්ගේ අගේ දන්නේ නැති, හැම දෙයකම වැරද දකින අසුභවාදී චින්තනය ඇති අය සිතින් කයෙන් වචනින් නිරන්තරයෙන් දිවා රාත්‍රී දෙකේ පව් කරමින් ජීවත් වෙනවා. එතකොට ඔවුන්ට හම් වෙන්නේ මෙලොව පරලොව වශයෙන් දුක් විපාක. ඒ තමයි කැලේ ඉන්න අය. මව්පියන් නිසා හෝ ගුරු ඇසුර නිසා හෝ පව් කරන්න හොඳ නැහැ, අපි යහපත් දේවල් කරමු කියන දර්ශනයට එන පිරිසක් ඉන්නවා. ඔවුන් කැලේ අතහැර වැලිමලුවට ආවා වගේ අන්න අර පරාර්ථකාමි පුද්ගලයෝ පෘථග්ජන භාවයේ තුල පරාර්ථයේ හැසිරෙන අය, අන්‍යෝන්‍ය උපකාර කරන අය, මව්පියන් වෙනුවෙන්, සහෝදරයන් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, අසරණ අය වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, ආගම වෙනුවෙන් ආදී වශයෙන් පරෝපකාරයේ දෙන අය. දැන් එතකොට පුණ්‍යක්‍රියාවන් මේ අයිති වෙන්නේ. දැන් එතකොට පුණ්‍යක්‍රියාව නැමැති මේ වැලිමළුවේ ලැබෙන්නේ මොනවද? අර පුණ්‍ය ක්‍රිය වස්තු වල මම පැහැදිලි කරලා ලැබෙන්නේ දෙවියන් අතර ආයවර්ණ සැප බල, මිනිසුන් අතර ආයවර්ණ සැප බල, සෝභග්ගං, මනුෂ්‍ය සෝභග්ගං සහ දිව්‍ය සහවෙතං. අන්න ඒ නිසා පින් කරමින් මිනිසුන් අතර උපදෙමින්, පින් කරමින් දෙවියන් අතර උපදෙමින් පින පදනම් කොටගෙන ප්‍රතිසන්දිය ලැබුණොත් පමණක් සසර ඇවිදින්නට පුළුවන්. පින පිළිබඳව මම තවත් දෙයක් කියන්න කැමතියි. ඒ තමයි ඔබේ ජීවිතයෙන් උදාහරණයක් අරගෙන. ඔබ රැකියාවක් කරන කෙනෙක් කියලා හිතන්න. රැකියාවක් කරනකොට ඔබට මාසිකව මුදල් ලැබෙනවා. ඒ මුදල් ටික ඊළඟ මාසෙ ජීවත් වෙන්න වීදම් වෙනවානේ. ඒක දන්නා නිසා ඔබ ඊළඟ මාසෙ ගෙදරට වෙලා කෑම කකා ඉන්නේ නැතුව අර පඩියෙන් නැවත වතාවක් ඉදිරි මාසෙ රැකියාවට යනවා. රැකියාවට ගොස් උපයනවා, උපයන දේ කෑමට ගන්නවා, කෑමට අරන් නැවත රැකියාව කරනවා, ආයෙ උපයනවා, කෑමට ගන්නවා. ජීවත් වෙන තුරු ඔබට කෑම කාලා ඉවර කරන්නත් බෑ. කෑම කෑමට මුදල් වියවන නිසා, වැය වෙන නිසා රැකියාව කරලා ඉවර කරන්නත් බෑ. තේරුණානේ මං කියපු උදාහරණය. අන්න ඒ වගේ මිනිසුන් අතර හරි දෙවියන් අතර ජීවත් වෙන්න කලපින් වැය වෙනවා ආයවර්ණ සැප බල වශයෙන්. ඒ නිසා ආයවර්ණ සැප බල වශයෙන් පින් වැය වෙනකොට පින් නැති වුණොත් අපාය පැත්තට යන්න සිදු වෙන බැවින් නැවත නැවතත් පින් කරන්න වෙනවා. පින් කරන එක හරියට රැකියාවක් කරනවා වගේ. විපාක දෙන එක හරියට එකෙන් කාලා ජීවත් වෙනවා වගේ. දැන් එතකොට එහෙමනම් සසරේ ලෞකික සැප කියන මේ කාරණා ටික පින මත රැඳී පවතින බැවින් සසරේ වසන තාක්කල් කෙනෙකුට පව් කළොත් අපාගත වෙන්න සිදු වෙනවා. ඒ නිසා යහපත් දේවල් කරන්න අවශ්‍යයි. නමුත් මේ මළුව සලපතන මළුව නෙවෙයි, වැලි මළුව. මේකේ චෛත්‍ය නැහැ. දැන් සලපතන මළුවට උඩින් තව මළුවක් තියෙනවා. සලපතන මළුව හරහා යන්න වෙනවා. සලපතන මළුව උඩ මළුවට ගියාම උඩ මළුවේ තමයි චෛත්‍ය තියෙන්නේ. චෛත්‍ය අතපත ගන්න, චෛත්‍ය වඳින්න ඕන නම් උඩමළුවට යන්න වෙනවා. අන්න ඒ වගේ මේ දසවස්තුක සම්මාදිච්චය කියන එක තමයි වැලි මළුව කියලා කියන්නේ. පුණ්‍යක්‍රියා. පුණ්‍යක්‍රියා මගින් විපාක ලබන එක. එහෙම නැත්නම් ආමිෂ පූජාව කියන එක. ඊට උඩ පූජාව ප්‍රතිපත්ති පූජාවයි. ඒක තමයි අපි සලපතල මළුව කියලා කියන්නේ. ඒකට තවත් වචනයක් මම පාවිච්චි කරනවා. අර පෞකාර පුද්ගලයා ගාව තියෙන නියත මිත්‍යා දෘෂ්ටිය. එයින් අතමිදී යම්කිසි පුද්ගලයෙක් කර්ම විපාක විශ්වාස කරන තැනට ආව නම් ඔහු ළඟ තියෙන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය. දසවස්තුක සම්මාදිට්ඨිය ඇති පුද්ගලයාට මෙලව පරලෝ වශයෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර ආයුවර්ණ සැබල විපාක ලැබෙනවා. ඇරුණාම අවිද්‍යාව දුරවන්නේ නැහැ ප්‍රතිඵලයක් වශයෙන්, දුක දුරවන්නේ නැහැ ප්‍රතිඵලයක් වශයෙන්. දසවස්තුක සම්මාදිට්ඨියට මෙහා තියෙනවා තවත් සම්මාදිට්ඨියක්. ඒකට කියනවා ආර්ය සම්මාදිට්ඨිය කියලා. ඒකට අපි කියනවා තවත් පැත්තකින් ගත්කල ප්‍රතිපත්ති පූජාව කියලා. මේ නිර්වාණ නම් වූ සෝයක් ජීවිතය තුළ විඳින්නට කැමති නම් දසවස්තුක සම්මාදිට්ඨිය තුළ හිර වෙලා ඉඳලා බහැපු පුතග්ජන පුද්ගලයෙක් වශයෙන් ඔබ ආර්ය සම්මාදිට්ඨියට පත් වෙන්න වෙනවා. මේ පිළිබඳව මම තවත් පැත්තක් විග්‍රහ කරන්නම්. කාලයේ පමණ අර භාවනාව කියන එකේ විග්‍රහය හරියට සම්පූර්ණයෙන්ම කළේ නැති නිසා ඒක තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ තමයි එන්න මේ වගේ කතාවක් මට ඉදිරිපත් කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඔය මේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා කියන ආකාරයක මේ පිළිබඳ හොඳ විස්තරයක් තියෙන තැනක්. ඒකෙන් අපි තේරුම් ගන්න වෙනවා ත්‍රිපිටකයට වඩා මේක සද්ධර්ම රත්නාවලියේ කතාවක් තුළ තියෙන්නේ. මේකට කියන්නේ මාතික මාතාවගේ කතාව කියලා. මේ කතාව තුළ පුංචි රහසක් තියෙනවා. ඒකත් අපි හොයාගන්න බලමු. බුදු පියාණන්ගෙන් ධර්මය ශ්‍රවණය කරා ධර්මය තේරුම් කළ පිරිසක් ස්වාමින් වහන්සේලා විවේකව දර්ශනා වඩන්ට යම් තැනකට වඩිනවා. අතරමඟදී වෙල්ලායකදී අම්ම කෙනෙක් උන්වහන්සේලා දැකලා ශ්‍රද්ධාවෙන් ආරාධනා කරලා සෙනසුනක් හදලා නවත්ත ගන්නවා. කෙටියෙන් මා මේ කියන්නේ සෙනසුන හදා පූජා කොට ඥාතීන්ගේ උදව්වෙන් කැපකරුවෙක් තබා එයා ගමට යනවා. එයා ගමට ගොස් ගියයින් පසුව මේ ස්වාමින් වහන්සේලා අතර ප්‍රධානියා කියනවා අපිට මේ ගෙවල් දොරවල් පහසුකම් හදලා දුන්නේ සෙනසුන් අපි මෙලොවට බිහි කළා මනුයි. ඒ නිසා අපි අප්‍රමාද විය යුතුයි කියලා ඒ අය ධර්මයේ හැසිරෙන්න ගන්නවා. අම්මට හිතෙනවා මේ අය මොකද කරන්නේ කියලා බලන්න. අපේ අද ශ්‍රද්ධාවන්ත අම්මලා විහාරස්ථානයේ යන විට ගිලම්පස අරන් එනවා, පුංචි ආමුදුරන්ට මොනවා හරි අරන් එනවා වගේ. ඈත් සමහර විට එදා තිබෙන ගිලම්පසක් අරන් එන්නේ නැති. එවිදින් බැලුවාම ස්වාමින් වහන්සේලා නැහැ. කැපකරුගෙන් අහනවා කෝ ආර්යයන් වහන්සේලා කියලා. උන්වහන්සේලා තම තමන්ගේ තැන්වල ඇති. මට දකින්න ආසයි. එහෙනම් කැඳවීමේ සීනුව ගහන්න ඕන, gediya ගහන්න ඕනයි කියලා gediya ගැහුවයි කියලා කියනවා. ඔය gediya කියන වචනේ තේරුම ඔබ දැන් දැනගන්න. විහාරස්ථානයේ නම් කැඳවීම සහ පූජා සඳහා භාවිතා වෙන්නේ ගාන්ඨාරය. ආරණ්‍යයේ නම් මේකට භාවිතා වෙන්නේ gediya කියලා කතා කරනවා සංඥාවක් මගින්. කැඳවීමේ සංඥාවදී මේ 30 දෙනා වහන්සේ තනි තනිව එක එක්කෙනා එනවා. අම්මා දැකලා කල්පනා කරනවා පාරේ එනකොට 30 දෙනා එකපැලටයි ආවේ. දැන් මොනවා හරි කාරණාවකට තරහ වෙලා තමයි මේ තනි තනි වෙන්නේ කියලා කල්පනා කරලා ඊළම්පස ටිකක් පිළිගන්නලා ඉන්න ගමන් අහනවා ඔබ වහන්සේලා තැන් තැන් වලට මොකද මේ කරන්නේ? අන්න අම්මගේ ප්‍රශ්නේ. නොදන්නකමට දෙන උත්තරයක් තියෙනවා. අපි මේ මහානකම් කරනවා. මහානකම් කරනවා කියන්නේ මොකද්ද? අපි පිළිකුණු වඩනවා. අන්න බලන්න රහසක් තියෙනවා එතන. මේ 30 දෙනා වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරලායි දහමේ හැසිරෙන්න ගියේ. මේ එක්කෙනෙක්වත් කීවේ නෑ මම ආනාපාන සතියේ මා ඉරියව්පතනයේ මා පිළිකුල් භාවනාව මා කටින මේ කසින භාවනාව වඩනවායි කියලා. සියලු දෙනාම ප්‍රකාශ කරයි අපි පිළිකුණු වඩනවායි. මහානකම් කරනවා කියන්නේ පිළිකුණු වඩනවා කියන එක මේ රහසේ තියෙනවා. මේ කතාවේ. අම්මා කියනවා මේ මහානකම් මට කරන්න බැරිද? පුළුවනි. ඒ ස්වාමීන් වහන්සේලා මාව පැවිදි කළේ නෑ. පිළකුණු වඩන හැටි දීර්ඝ ධර්මදේශනාවක් තුලින් කියා දුන්නා. ඈ ගෙදර ගොස් දරුවන්ගේ කටයුතු, කුඹුරේ කටයුතු, සැමියාගේ කටයුතු ආදී සියල්ල කරන්න නැති ඒ කරන ගමන් මේ තිලකුණු වැඩිම නැමැති මහානකම කළා. ඈ ස්වාමින් වහන්සේලාට වඩා අරමුණට මුහුණ දෙන්න ඉඩ කරලා බාගත්ත වෙයින් ඈගේ රාගදේශ මොහයන් තුනීවි අනාගාමිතාවේ සිදුුණයි කියලා පෙන්නනවා උන්වහන්සේලාට ඉස්සරලා. ඊටහා මේ කතාව මම කියන්නේ නැහැ. මට මතක් කරන්න ඕන කාරණේ මෙන්න මේකයි. මේ සද්ධර්මයේ තේරුම් ගැනීම තුල තිලකණු වැඩිම නම් වූ භාවනාව ගිහි අයටයි පැවිදි අයටයි දෙගොල්ලන්ටම එකක් කියන එක පෙන්වන සාක්ෂිය මා මේ ඔබට ඉදිරිපත් කළේ. මහානකම් කිරීම යන තිලකණු වැඩිමයි තිලකණු වැඩිම ස්වාමින් වහන්සේලා 30 දෙනාම කළේ මේ භාවනාව. අර අම්මත් ගිහින් අනාගාමී වෙනේ ස්වාමින් වහන්සේලා කරපු භාවනාවම කරලා මෙන්න පුණ්‍යක්‍රියාවක් නොවන භාවනාව හැමෝටම එකයි තේරුම් ගත්තේ නැති අයට කෙලෙසුන් යටපත් කර ගැනීම සඳහා తాවකාලික සාමයක් සඳහා පුණ්‍යක්‍රියාවත් නැවති භාවනාවක් කරන්න පුළුවන්. නමුත් ඔබට මා මතක් කරන කාරණේ දාන සීල භාවනා යන උත්ජන භාවයේ තුලනම් ආයු වර්ණ සැප බල ලැබෙන සහ සසර ඇවිදින මගක් ඇරුණාම සසරෙන් නිදන මග නොවේ කියන එක තේරුම් ගන්න තරම් අපට දොස් පවරන්න නැතුව අපව විවේචනය කරන්න නැතුව මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. එවිට ඒක දසවස්තුක සම්මාදිට්ඨිය තුළ තියෙන හික්මීම. ඒක මේ සමාජයට අවශ්‍යයි. සද්ධර්මී නැති සමාජයක පුණ්‍යක්‍රියා කරනු හැර වෙන තරම් දෙයක් නැහැ. සද්ධර්මීය සමාජයක දාන මේ භාවනාමය පුණ්‍යක්‍රියා කරනු හැර වෙන කරන්න දෙයක් නැහැ. අබුද්ධෝත්පාදයකත් මේවා කරන්න පුළුවනි. සද්ධර්මයේ යටපත් වූ සමාජයක මේ දේවල් කරන්න සිද්ධ වෙනවා. නමුත් සද්ධර්මයේ මතුනොත් ඊට පස්සේ තෙන්නෙන්න වෙනවා. මා පුංචි කාලේ අහම්මෙන් ඇහුවා මේ නාන ලිලක් ළඟදී කවි පදයක්. එකයි මට මතක තියෙන්නේ. ඒකට කියනවා ලූලා නැතිවලට කණයා පඬිතයයි කියලා. සද්ධර්මයේ නැති සමාජයේ පුණ්‍යක්‍රියා තමයි පඬිතයා බවට පත් වෙන්නේ. මං සද්ධර්මයටයි ලූලා කියලා කියන්නේ පුණ්‍යක්‍රියාවන්ට තමයි කණයයි කියලා කියන්නේ. මේ කණයා පඬිතයා වෙලා තියෙන ප්‍රතිපත්ති පූජාව නැති සමාජයේ. එහෙම නැත්නම් පුණ්‍යක්‍රියාවක් නොවන මේ විදර්ශනාව තේරුම් ගන්න තරම් දහම එළින වුණ සමාජයේ. අන්න ඔබ ධර්ම ශ්‍රවණය කරලා උත්සාහ කරන්න එහෙමනම් පුණ්‍ය කෙරේ වත්තු ටික මා පැහැදිලි කළේ ඒවා කරමින් සසර ඇවිදින්න කියන්න නෙවෙයි. ඒ තුල ලෞකික සැප දිනාට ඒ තුල ලෝකෝත්තර සැප නැහැ. ලෞකික කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ මම වගේ මගේ ආත්මකට ගන්නා උසුවේට. නැත්නම් ලෝකෙට අයත් කියන්නේ ලෝක කියන්නේ බාහිර ලෝකෙ නෙමෙයි පඤ්චස්තම්භයට. එතකොට මම මගේ මගේ ආත්ම සංකල්පය තුල තියෙන සොය වේදිත සොයයි. මමත්වයේ දුරුකිරීමින් එතනම තියෙන සොය තමයි ලෝක උත්තර. ලෝක කියන්නේ ස්කන්ධ පහටින් අතනිරියත් අය මුලාවෙන් මිදී ලබන සොය තමයි ලෝකෝත්තර. මේ ලෞකික සැපතත් ලෝකෝත්තර සැපතත් දෙපොලක නෙමෙයි එක තැනක තියෙන්නේ දැක්මේ වෙනසයි පවතින්නේ. ආත්ම දෘෂ්ටි ඇති විට ඔහුට තිබෙන්නේ ලෞකික සැපත පමණයි. ලෞකික සැපත ලෝකෝත්තර සැපතෙන් 16න් එකයි. ආත්ම දෘෂ්ටියෙන් මිදී ඔබට අනාත්ම දර්ශනය තේරුම් ගන්න පුළුවන් කමක් තිබෙනවා නම් එවිට ඔබට ওই ලෞකික සැප කියන තැනම ලෝකෝත්තර කියන සෝය හොයා ගන්න පුළුවනි. අවේදිත කියන කේ තේරුම විඳින්නෙක් නැහැ කියන එක නෙමෙයි, විඳින්නා නැමැති මුලාව නැහැ කියන එකයි. මෙන්න මේ සොයා යාමයි ඔබේ ධර්මශ්‍රවණයේ බලාපොරොත්තු වෙ යුත්තේ. මේ පැහැදිලි කර දීමයි අපේ ධර්මදේශනා කිරීමේ බලාපොරොත්තු වන්නේ. මේ නිසා අද දවසේ පුණ්‍යකිරිය වත්තනම් වූ සූත්‍රය අරගෙන කරුණු පැහැදිලි කිරීම මා ඔබට පෙන්වන්නට උත්සාහ කළේ පෘථග්ජන භාවය තුළ මේ සමාජය සද්ධර්මයේ කියන සීමාවට යන්නේ නැතුව පුණ්‍යක්‍රියා නැමැති සීමාවේ හිර වෙලා පෘථග්ජන පුද්ගලයන් වශයෙන් සසර ඇවිදින මඟ තෝරාගෙන තිබෙනවා, සසරේ සැප ලබන මඟ තෝරාගෙන තිබෙනවා. ඇරුණාම අවිද්‍යාව දුරු කරගන්නා වූ මඟට අවතීර්ණ වෙන්න කල්පනා කරලා නැහැ. නමුත් බුදුවරයෙක් ලොවට පහළ වී දේශනා කරන ධර්මයේ වර්තමානීයට අවශ්‍ය වෙන දෙයක්. බුදුදහම කියන එක මිය ගිය අය සඳහා නෙවෙයි. බුදුදහම කියන එක උපදින්න ඉන අය සඳහාත් නෙවෙයි. බුදුදහම කියන අය එක වර්තමානයේ ජීවත් වෙන මිනිසුන්ට ධනයෙන් එහෙම නැත්නම් රැකියාවෙන් එහෙම නැත්නම් වෛද්‍ය පහසුකම් වලින් නැත්නම් උගත්කම් වලින් විසඳාගත නොහැකි මේ මනෝමූලිකව පවතිනා වූ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ලබා ගන්නට පුළුවන් හොඳම ඖෂධයයි. එනිසා ඒ ඖෂධය ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් තමයි අපි ජීවිතයේ හොයන ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න පුළුවන්කමක් තියෙන අංග සම්පූර්ණව. මේ නිසා හැම දිනාටම ජීවිතයේ සැනසීම අවශ්‍ය නම් ජීවිතය තුළ පුණ්‍ය කිරියවත්තු කරන්න එපා කියන්න බෑ. පුණ්‍ය කිරියවත්තු කරන්න වෙනවා. නමුත් අනාත්ම දර්ශනය ගන්න, ධර්මයේ සරණ, පුණ්‍යක්‍රියාවක් නොවන භාවනාව මොකද්ද හොයාගන්න අවශ්‍ය වෙනවා. මේ භාවනාවට යන්න බණ දන්නේ නැතුව බෑ. මේ සමාජයේ පවතිනවා බණ භාවනා කියලා එකට සම්බන්ධ කරපු වචන දෙකක්. ලංකාවේ කොතනකවත් ඕක භාවනා බණ කියලා භාවනාවට ඉස්සරහට තියලා බණ පස්සේ දාපු තැනක් මම අහලා නැහැ. එහෙනම් බුදු සමය තේරුම් ගන්න බණ නැති භාවනා නෙවෙයි බණ භාවනා. අර පුණ්‍ය කිරියවත්තු කියලා කියන්නේ බණ නැති භාවනා. බන නැති භාවනා වලින් කෙලස් යටපත් වෙනවා පමණයි දුකින් පලා යනවා පමණයි බන හරියට තේරුම් ගත්තයින් පසුව බන වලින් කියලා දෙන්නේ දුකින් අත මිදීමේ භාවනාව කරන්නේ කොහොමදයි කියන එකයි. ඒක තේරුම් ගත්තයින් පසුව ඔබ හැමදෙනාටත් අර ස්වාමින් වහන්සේලා 30 දෙනා සහ ඒ අම්මා කලා වගේ හැමදෙනාටම Tamange එදිනදා වැඩ කටයුතු පැහැර හරින්නේ නැතුව ඒවා සත්පුරුෂ භාවයේ යහපත් ක්‍රියානම් ඒ සියල්ල මනවින් කරමින් ඒ ජීවිතය ගත කරන ගමන්ම ඒ ස්ථානියන් හිදීම තමන්ගේ චිත්තසංතානයේ මුල්බැසගත්තා වූ දුක්වලට හේතු ඉවත් කරගන්නා වූ මේ විදසන නම් වූ භාවනාව කරන්න පුළුවන් වෙනවා. අප මේ ධර්මයේ පැහැදිලි කරන්නේ එසේ යම් දෙයක් තේරුම් අරගෙන ඒ දෙක කරමින්. මා ඔබට යෝජනා කරන්නේ මා කරන්නේ මේ භාවනාවයි ඔබට දකින්න බැරි වෙයි කොයි වෙලාවකවත් මා ඒක කරනවා කියලා. ඔබට මා යෝජනා කරන්නේ ඒක කරන්න මොකද මේ සමාජයට විසඳුම් අවශ්‍යයි. වර්තමානයේ පවතින ප්‍රශ්නවලට විසඳුම් අවශ්‍යයි. ඒ වර්තමානයේ පවතින ප්‍රශ්නවලට විසඳුම් රජයක් ලබා දෙනවා යටිතල පහසුකම් මගින්. යටිතල පහසුම මගින් ලබා දිය හැක්කේ 16 එකක විසඳුම් පමණයි. ඊටු ටික හිතේ පවතින චිත්තසංතානගත දුකයි. ඒක ඔබ අයින් කරගන්න වෙනවා. එතකොට 16න් 15ක් චිත්තසංතානගත දුක ඒක අයින් කරගත්තාම ඔබ බලාපොරොත්තු වෙන සැනසීම හමු වෙනවා. ඒක ඔබේ මවට බෑ, ඔබේ පියාට බෑ, ඔබේ රජයට බෑ. ඔබ විසින් මේ හදාගත්තේ පෞද්ගලිකව ඒ ඔබම තේරුම් අරගෙන ඒ ඔයින් ඔබම අත මිදින්නට වෙනවා. එනිසා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මේක කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න මේ ධර්ම දේශනාව තුලත් අපි ධර්මය යන්න කුමක්දයි විග්‍රහ කළේ නැහැ. මොකද ඒක එක දවසකින් දෙකකින් කරන්න පුළුවන් කමක් නැහැ. ධර්ම දේශනා කීපයක් ශ්‍රවණය කිරීම තුළ ඔබට ඒක තේරුම් ගන්න ලැබේවි. ඒ ධර්මයේ තේරුම් ගැනීම තුළින් ඔබ පරපුරෙන් තෙරුවන් සරණේ බෞද්ධ යන බෞද්ධයෙක් බවට පත් නොවි තෙරුවන් හඳුනාගෙන සසර දුකින් මිදීමට තෙරුවන් සරණ කර ගන්නා වූ පුණ්‍යක්‍රියාවේ භාවනාව ඉක්මවා යමින් පුණ්‍යක්‍රියාවක් නොවන විදර්ශනාව නම් වූ භාවනාව කරගෙනමින් දුක්වලට හේතු නසා ගන්නා වූ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන සදහවද්ද බෞද්ධයෙක් බවට පත්වීමට මෙම ධර්මානුශාසනාව උපයෝගී වේවා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඔබ වෙනුවෙන් කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. වැඩම අවදාළ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුඤ්ඤෝදය ආරාම විහාරාධිපති පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ නායක ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර පෙරදරි පුණ්‍ය අනුමෝදනාව.